නමාමි බුද්ධං ගුණසාගරන්තං සද්දා සදා හොන්තු සුඛී අවේරා කායෝ දිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්භි මරණං අහංච නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස සුම්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේ සන්දිවාච රන්තෝච භාවනාය රතෝ මනෝ සාදෝ සාදෝ සාදෝ සද්ධාවන්ත පින්තුනි අද මේ සිල් සමාදන් වෙච්ච අවස්ථාවේ මේ වෙලාවට නියමිත භාවනා වැඩසටහනට සහභාගී වීමටයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රාවකේ නිතර භාවනා කරනවා නම් නැත්නම් තමගේ සිත පිරිසිදු වීම සඳහා නිතරම කුසල අරමුණක් තුළ සිත තියාගෙන ඉන්නවා නම් එතන තහරියට වලාකුලෙන් නික්මෙන පොන්සඳක් වගේ ලෝකයේ බබළුනවා කියලා. චන්ද්‍රයා සඳ කොයිතරම් පරිපූර්ණ තිබුණත් වලාකුලකින් වැසී තියෙනකොට ඒක නිසියාලෝකේ ලැබෙන්නේ නැහැ. එයා ඒ වලාකුල අර සඳෙන් වෙන් වෙනකොට වලාකුල ඈත් වෙනකොට ඒ හඳේ නියම පැහැය ලෝකෙට ලැබෙනවා. සඳෙහි ආලෝකය ලෝකෙට ලැබිලා ලෝකේ ආලෝකවත් කරනවා. ඒ වගේම තමයි අපේ ජීවිතයේ ලස්සන දකින්න නම් අපේ හිතේ ලස්සන නැති කරන අකුසල චේතනාවලින් අපේ සිත මුදවා ගන්නට ඕන. අපි බොහෝ විට උත්සාහ කරන්නේ බාහිර දේවල් ලස්සනට තියාගන්න. අපි ඇසුරු කරන අයගෙන් නිතර සුහඳව කතා ලබන්නට සිනහ ලබන්නට තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. අපි පාවිච්චි කරන බඩුමුට්ටු, පාවිච්චි කරන යාන වාහන, ගේදර, පදිංචි වෙච්ච ස්ථානය, ගෙදර වටාපිටාව මේ වගේ දේවල් ලස්සනට තියාගන්න තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. බුදුදහමේ ඒ වගේ කළා තියෙනවා. නමුත් වෙනතුනේ හැමදේම ලස්සනට තිබුණා අපේ යම් සිවලාවක රාගයෙන් බරව නම් තියෙන්නේ, කෙනෙක් සමග හිතේ අමනාපය නම් තියෙන්නේ, යමක් ගැන හිතේ නිතර සැකය තියෙනවා නම් අන්නේ වෙලාවේදී අර බාහිර තියෙන කිසිදු දෙයක ලස්සන පහසුව අපට දැනෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් තමන්ගේ හිත උපරිම ලෙස පිරිසුදු කරගත්ත නම් එතනකට බාහිර පුළුවන් තමන්ගේ හිතින් වෙනස් කරගන්න. ඒක තමයි අපට තියෙන වාසිය. ඔබේ ගෙදර ඇතැමිට පහසුකම් ඉතර නොතිබෙන්න පුළුවන්. ඔබේ ගාන එක ඉතර ලස්සනට නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ දක්ෂ නම් ඔබේ ගෙදර ස්විමින් පූල් එකක් ඔබට හිතින් මවා ගන්න පුළුවන්. ඔබේ ගෙදර වටේ තම ලස්සන සුවඳවත් මල්, රෝස් මල්, පිච් මල් තියෙනවා කියලා ඒ සුවඳ විඳ විඳ ඔබට භාවනා කරන්න පුළුවන්. ඔබ මනසෙන් දිනු නොති. ඔබේ මනස දිනු කරන ක්‍රමය ඔබ දැනගත්තොත් ඔබ මීට වඩා පහසුකම් විඳිනවා. මීට වඩා අඩු වියදමකින් අද අපි හුඟා දේවල් වියදම් කරලා ඇතැම් විටේගේ පහසුව ඉතාම සුළු වෙනවා අපි ලබා ගන්න. අපේ ගෙදර තියෙන මල්වත්ත, අපේ ගෙදර තියෙන ගාන එක, අපේ ස්විම් පූල් එක අපි කොයිතරම්නම් පාවිච්චි කරනද කියලා කල්පනා කරලා බලන්න. නමුත් වෙනසුනේ ඒවා නැතුව වුණත් කෙනෙකුට තමන්ගේ හිතින් ඒවා මවාගෙන සතුටටපත් වෙන්න පුළුවන්. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මායාවක් නේද කියලා. මායාවක් තමයි පින්නතුනි. මේ ජීවිතයේ සම්පූර්ණ මායාව. ඒ මායාව තුලම අපට ජය ගන්න පුළුවන් අපට හරියට දහම් දැනුම සිහියක් නුවණක් තියෙනවා. සම්පූර්ණයෙන්ම සම්මුති සත්‍ය කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපි කුසල කර්මයන් පුණ්‍ය දහම් කරනා සුගතිගාමි වීම, ලස්සන පරිසරයක් ලැබීම, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ලියාමක් වෙනතුනි, ඇත්තම ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව මායාව. නමුත් අපි දක්ෂමෝති මේ මායාව අපට දහම තුළ හික්මෙනට ඒ විතරක් නෙවෙයි ජීවිතයේ සතුට විඳිනට අපට යොදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ මායාව තුළින්ම අපට කෙලස් දිය ගන්නටත් පුළුවන්. එක්තරා අවස්ථාවක මාර්යා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අභියස පෙනී සිටිනවා. පෙනී සිටල මේ ස්වාමීන් වහන්සේට නොයෙක් විදිහේ බාධා කරන්න උත්සාහ කරනවා, භාවනා කරන අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ කියන ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව නිර්මාණය කරන්න කියලා. මේ අවස්ථාවේදී මාර්යා ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේම පිළිරුවක් නිර්මාණය කරනවා, ජීවමාන ප්‍රතිරූපයක්. මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තුළම හිත පිහිටුවාගෙන බුද්ධ ඥානසුති හිත එකඟ කරගෙන විදර්ශනා වඩලා උන්වහන්සේ රහත් වෙනවා. පින්නතුනි මේ වගේ අවස්ථාවක් අපට දහම තුළ තියෙනවා. ඒ අවස්ථාවලින් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ අපි හැකිතා ධර්මඥාන යුක්ත වන ප්‍රමාණයටයි. ඒ ධර්මඥාන අපට ලැබෙන්නේ අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කර පමණට. ඒ කල්යාණ මිත්‍රයන් විසින් අපට ධර්මය ලැබෙන්නට නම් අපේ ළඟත් ගුණධම් තියෙනට ඕන. එකක් තමයි අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ වගේම අපේ සුවච බව දේශමන් යොමු කිරීම තියෙන්නට ඕන. අවංක බව තියෙන්නට ඕන. ධර්මයට ආසන්න කරුණු හැටියට මේ කාරණා තියෙනවා. ඊට කලින් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට අපට අවස්ථාව ලැබෙන අවස්ථාවේදී කාරණා තුනකින් කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵල ලබන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්බවන්තතා කියලා. මේක ඉතාම වැදගත්. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්බවන්තතා කියන කාරණා තුනක් කල්යාණ මිත්‍රත්වයේ තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන සමන්ට. කල්යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. කල්යාණ මිත්‍ර සහායතා ඒ කල්යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. කල්‍යාණ මිත්‍රයන් සහාය කොට ඉන්නටත් ඕන. කොහොමද කල්‍යාණ මිත්‍රයන් සමීප කරගන්නේ, යහළු කරගන්නේ? ඒ සඳහා සමාතුලික පැත්තකින් පරිත්‍යාග සීලයේ තියෙනට ඕන. දඩම් මෙත්තානි ගන්ධති කියන්නේ ඒකයි. තමන් දැඩියම අසුරු කෙනෙක් නම්, ලෝභ කෙනෙක් නම් තමන්ගේ ළඟට මිතුරන් ආවට වඩා වේගෙන් තමන්ගෙන් ඈත් වෙනවා. අනිත් දේ තමයි තමන්ගේ ළඟ කෘතවේදීත්වයේ තියෙනට ඕන. මේ කාරණා දෙක වැඩගත්. කල්‍යාණ මිත්‍රත්වය සඳහා එක පැත්තකින් කෘතවේදීත්වය, අනිත් පැත්තෙන් පරිත්‍යාග සීලයත් අවශ්‍ය වෙනවා. අනිත් කාරණේ තමයි සිල්වත් බවත් අවශ්‍යයි. තමගේ කායික වාචික සංවරයත් අවශ්‍යයි. තමන් හැසිරෙන ආකාරයෙන් කල්‍යාණ මිත්‍රයන් බලනවා මෙයාට දහමක් කියලා ප්‍රයෝජන තියෙද නැද්ද කියලා. අපි නිතරම අසංවරයි නම්, තමන්ගේ කායික වාචික සංවරයක් නැත්නම් අපිට බොහෝ විට අපිට ලැබෙන කල්‍යාණ මිත්‍රයන් අහිමි වෙනවා. ඒ නිසා එක පැත්තකින් පරිත්‍යාග සීලය වෙන්නට ඕන, අනිත් පැත්තෙන් කෘතවේදී වෙන්නට ඕන, සිල්වත් වෙන්නට ඕන. ඒව මූලිකවම තියෙනවනේ ගුණාංග. ඊට පස්සේ දහමට සමීප වෙනකොට දහම තුළ ගැඹුරට යන්නේ තමන් අවංක වෙන්න ඕන, බුද්ධිමත් වෙන්නට ඕන, සුවච වෙන්නට ඕන. එතකොට බුදුහාම දේශනා කරනවා එකක් තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, කල්යාණ මිත්‍ර සහායතා, කල්යාණ මිත්‍රයන් යහළු කොට ඉන්නටත් ඕන. ඒත් එක නිතර හිතවත් ඉන්නටත් ඕන. මේ තමන්ට ෆෝන් එකම ලැබිලා තියෙන ඒවට තමයි. ආ මේ කල්යාණ මිත්‍රයන් යාළු කරගෙන ඒත් එක නිතර සම්බන්ධතා තියාගෙන තමයි ලැබිලා තියෙන්නේ. ඊළඟට කල්යාණ මිත්‍ර සම්පවංකතා කියලා කියනවා. කල්යාණ මිත්‍රයන්ට නැමුණු ගතියක් තියෙනට ඕන. මොහොකෙන්ද අපි නැමෙන්නට ඕන? ඔළුවෙන්ද? ඔළුවෙන් නෙවෙයි නැමෙන්න ඕන කන් දෙක. ඒ කල්යාණ මිත්‍රයන් කියන දේ ළඟට, ඒ කියන දේ අහුම් කන් දෙන්නට තමන්ට සූදානම් කන් දෙකක් තියෙනට ඕන. පින තුනේ හැම දෙනාගෙනම ඒක තියෙන. ඒ ගුණ නිසා තමයි ඔබ මේ දහම අහන්නේ. මේ ගුණාංගේ හැම දෙයක්ම ඔබ ළඟ තියෙන. ඔබ ඒ ගැන සතුටු වෙන්න. එහෙම නැති කෙනාට මේ දහම ලැබෙන්නේ නැහැ ඇත්තෙන්ම. මේ දහම ලැබෙන්න අතීත පිනක් වගේම වර්තමානයේ මෙන්න මේ ලක්ෂණ ටික අපේ ළඟ තියෙනට ඕන. අන්න ඒ ගතිගුණ අපේ ළඟ තියෙනකොට ඒ යහළු වර්ගයෙන් අපට ධර්මය ලැබෙනවා. ඒ ධර්මය ලැබීමෙන් අපට ලැබෙන ප්‍රධානතම මඟ පෙන්වීම තමයි අපේ හිත පිරිසුදු කරගන්න ක්‍රමය මොකද්ද කියලා ඒ යාළුවගෙන් අපට දැනගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පින්තුනි සම්පූර්ණදි මේ දහම් මඟ කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ කාරණා දෙකක්. ඒ දෙක තමයි සති සම්පජඤ්ඤය කියන දෙක. සම්පූර්ණ දහම් මඟ කියලා කියන්නේ එක පැත්තකින් සිහිය දිනු කිරීම, අනිත් පැත්තෙන් නුවණ දිනු කිරීම. අපේ විසිරලා කියන සිත එක කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගන්න තියෙන දක්ෂතාවය. විශේෂයෙන් පංච නීවරණයන්ගෙන් හිත පිරිසුදු කර ගැනීම. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කාරණා පහ. කාමච්ඡන්දය කියලා කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ව්‍යාපාදය කියන්නේ යමකට තියෙන දැඩි අකමැත්ත, ගැටීම. ඊළඟට තීන මිද්දේ කියන්නේ තමන්ගේ සිත කය දෙක පිළිබඳව තියෙන අකර්මණ්‍ය ස්වභාවය, කම්මැලි ගතිය. උද්දච්ච කුක්කුච්ච කියන්නේ නිතරම හිත විසිරීච්ච ගතිය. නිතරම හිත අරමුණෙන් අරමුණට යනවා. ඇතැම් විට තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවන් නිසා, තමන්ගේ කටින් පිට වෙච්ච වචනයන් නිසා, අනේ මම මේක නොකී හිටියනම් හොඳයි කිව්ව නිසා දැන් යා හිත රිදවගෙන ඇද්ද දන්නේ නැහැ කියලා බොහෝ වෙලාවට අපිට හිතෙනවානේ. ඒ නිසා පින්නතුනි මේ දහමගේ ප්‍රධානතම දෙයක් තමයි සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමම්ම එයාගේ සම්මා සංකල්ප ඇති වෙනවා. ඇති වෙච්ච ගමම්ම කය සංවර වෙන කලින් මොකද වෙන්නේ? වචනේ සංවර වෙනවා. වචනේ නිසා තමයි පින්නතුනි අප බොහෝ විට පසුතැවිලි ඇති වෙන්නේ. ඒකෙන් කියන්නේ කතා නොකරම ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. කතා කරන්න. කරනකොට පින්නතුනි නිතර මෛත්‍රී සාගත වේද කරන්න උත්සාහ කරන්න. එතකොට වචනවල වැරදීමක් වුණත් ඒතර ගැටලුවක් නෑ. තමයි මෛත්‍රී පාදකවයි කලේ. පින්නතුනි මෙන්න මේ ධම්මගේ යද්දී එක පැත්තකින් සතිය වර්තමානයේ තුල කුසල අරමුණක හිත තියාගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච සිතේ විසිරුණු ගතිය සහ විචිකිච්ඡා සැකය කියන මෙන්න මේ ධර්මතා හිතේ ලක්ෂණ නැති කරන කාරණා. මෙන්න මේ පංච නීවරණයන් දුරු කිරීම තමයි සතිය, ඒවත් සමතය නැත්නම් කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් එකේ ඉලක්කය, අරමුණ. නුවණ දිනු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අවිද්‍යා නීවරණය දුරු කිරීම. එතකොට බුදුදහමේ හැටියට නීවරණ හයක් ගැන විස්තර වෙනවා. බොහෝ විට අපි හිතන්නේ පංච නීවරණ විතරයි කියලානේ. පංච නීවරණ කියන කාරණය බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කලිනොත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. විතරක් නෙවෙයි පංච නීවරණ ඉතාම දිගු කලකට ඒ අය යටපත් කරලා තිබුණා. සාමාන්‍ය කාලයකට නෙවෙයි මහා කල්ප 84,000කට තරම් දිගු කාලයකට හිතේ පංච නීවරණ දුරු කරපු අය බුදුරජාණන් වහන්සේ පහළ වෙන මේ ලෝකේ හිටියා. නමුත් ඒ අයවත් මේ බුදුරජාණන් වහන්සේගේ දහම ළඟදී සාර්ථකුනේ නැහැ. ඒ මහා කල්ප 84,000ක් කියන්නේ ලෝකේ එක දිගට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. ඒ තරම් දිගු කාලයකට කෙනෙක් පංච නීවරණ දුරු කරගෙන හිටියා. එහෙම දුරු කරගෙන හිටිය ආලාර කාලාම, උදකරංකුත්, අසිත කාල දේවද වැනි අය, විශේෂයෙන් අසිත කාල දේවද මේ සිද්ධාර්ථ කුමාරයාන දුරගෙන දැකලා ඔහුගේ නෙදට කඳුලක් ආවා. අරතරන් හිත දිනු කරපු අයක් දැක්කා ඊට වඩා දුර ගමන මේ කුඩා කුමාරයා යන බව දැක්කා. ඒ දැක්කම වෙන මේ අවිද්‍යා නීවරණය දුරු කරලා ඊට වඩා ලෝකෙ ජය ගන්න බව දැනගත්තා. ඒ නිසා පින්නතනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාවේ අපේ ජීවිතයට ලබා දෙන ලොකුම වටිනාකම තමයි අපේ මේ දුර්ලභ මනසාරණ භාවය අභිෂේක ලැබීම කියලා කියන්නේ. අවිද්‍යා නීවරණය දුරු කිරීමෙන් නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීමෙන් අපි ලබන සාර්ථකත්වය. අන්න ඒ සඳහා තමයි බුදුහාමුදුරෝ නිතරම තමන්ගේ ශ්‍රාවකයන් උනන්දු කළේ. එක පැත්තකින් පංච නීවරණ දුරු කරන්නත් අනිත් පැත්තෙන් අවිද්‍යා නීවරණ දුරු කරන්නත් කියන මෙන්න මේ කරුණ දෙක තමයි බුදුහාමුදුරෝ නිතරම උන්වහන්සේගේ දේශනාවලින් ඉලක්ක කළේ. ඒක හිතන්න එපා මේ ස්වාමීන් වහන්සේට විතරක් කියපු කාරණයක් කියලා. ඒක හිතන්න එපා සිල්ගත් දවසට විතරක් ඔබට පිළිපදින දින කාරණයක් කියලා. වරක් දීගඥානකෝලිය වියග්ගපඤ්ඤ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමීනි, අපේ ගෘහස්ත ජීවිත ගත කරන අය, මනමාලා දරන අය, සුවඳ විලෝම් දරන අය, කාමභෝගී ජීවිත ගත කරන අය අපේ මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න අපට කාරණයක් දේශනා කරන්න, අපේ පරලෝක ජීවිතයේ වාසනාවන්ත වෙන කාරණයක් දේශනා කරන්න කියලා. බුදුහාඳුර මුලදී උත්තාන සම්පදායෙන් පටන් අරන් ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා වලින් පටන් අරන් ඊට පස්සේ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාන සම්පදා වලින් ගිහිල්ලා කොතන දවසක් වෙන්නේ? උදයබ්බේ ගාමී පඤ්ඤාවෙන් තමයි නතර වෙන්නේ. මේ ගිහි මල් මාලා දරන, සුවඳ වේලුවන් ඇඟ ගල්වන, කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ජීවිතයක් සඵල කරගන්නට අහු අනුශාසනාවේදී ඒ අනුශාසනාව අවසන් වෙන කොතනින්ද? ප්‍රඥා විමසනින්. අපේ බොහෝ විට ධර්ම ශ්‍රවණය කරන පින්නතුනි හිතන් ඉන්නේ අපි ගිහි අය අපිට මේ ලොකු දේවල් කරන්න බුදුහාමුදුරුවෝ කියලා නැහැ. සාමාන්‍ය සරල කර්මය, එදිනදා ජීවිතය සාර්ථක කරගන්න, නැත්තම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න, මේ වගේ දෙයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ තියෙන්නේ කියලා. එහෙම කාරණාවක් තියෙනව නැත්තේ නෑ. නමුත් පින්වත්නි, බුදුහාමුදුරුවෝ පොදු දේශනාවලදී නිතරම කියන උත්සාහ කළේ පොදු පිරිසක් රැස්වෙච්ච වෙලාවේදී සම්පූර්ණ ධම්මගම විස්තර කරනවා. ස්වර්ගගාමි මාර්ගය විතරක් නෙවෙයි, මෝක්ෂ මාර්ගය, විමුක්ති මාර්ගයට පොඩි හරි ඉඟියක් දෙනවා බුදුහාමුදුරුවෝ. ඇයි ඒකට හේතුව? ඒ ශ්‍රාවකයන් අතරේ ඉන්නවා බුද්ධිමත් අය. අන්න ඒ බුද්ධිමත් අයගේ බුද්ධියට අපි ගරු කරන්නට ඕන. ඒ සඳහා නිතරම බුදුහාමුදුරෝ මඟ පෙන්වලා තියෙනවා. මංගල සූත්‍රය බලන්න. අසේවනාච බාලාණ කියන තැනින් පටන් අරන් පුබ්බේස කතපුඤ්ඤතා කියන එකෙන් ආරම්භ වෙලා ආසං වෙන්නේ කොහෙන්ද? අශෝකං විරජං ඛේමං, ඒ තම මංගල මුත්තම. ශෝක නොකර සිටීම. නැත්තම් නිවන දක්වාම මංගල කාරණා විස්තර කළේ කියනවා අර මංගල සූත්‍රේ පවා. කර්ණිමෙත සූත්‍රේ බලන්න. සක්කෝ උජුච සූජුච කියන එකෙන් පටන් අරන් අවසන් වෙන්නේ නහි ජාතු ගම්බසේයන් පුනරේතීති. නැවත මව කුසකට නොයන මට්ටමටම මඟ පෙන්වලා තියෙනවා. මෙන්න මේක තමයි සදහම් මගේ තියෙන ලක්ෂණය. ඒ නිසා භාවනාව තුළත් වෙනතුනි අපි සාමාන්‍ය සරල භාවනාවකින් පටන් ගන්න මේ ධම්මග අවසානයේදී අනිත්‍ය සංඥාව මෙනෙහි කරලා ස්කන්ධ පංචකයේ සමුදයය දකලා ලෝකයේ කිසිදු බාහිර භෞතික දෙයක් තොලෙහිට බැස නොගන්නාසේ අපි මනස දිනු කරගන්නට ඕන. බාහිර දෙයක් තුළ විතරක් නෙවෙයි, අභ්‍යන්තරව තමන්ගේ හිතට එන අරමුණ තුළවත් හිත බැස නොගන්නා විදිහට ඒ තුලිනුත් අපි සිත නිදහස් කරගන්නට ඕන. ඒ තරම් පැහැදිලි ධම්මග බුදුහාමුදුරුව අපට දේශනා කළා. අන්න ඒ ධම්මග වඩනකොට පින්නතුනේ හරියට ගහකට මුලකට, ගහේ මුලට පස් ටික වතුර ටික පොර ටික දානකොට ගහේ අගතු කෙළවරින් ගෙඩි මල් පල දානවා වගේ අපේ ජීවිතේ නැමැති වෘක්ෂය තුළ ලස්සන පල දානවා. ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනය සාර්ථක වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒක සාර්ථක වෙනවා. දරුවන්ගේ සාර්ථකත්වය බලන කෙනෙක් නම් ඒව සාර්ථක වෙනවා. තමන්ගේ රූප සම්පන්නිටත් මේක බලපානවා. නිරෝගී වෙනවා. දීර්ඝාසිරි සම්පත් ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා. විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් කමලාලි සංස ලැබෙනවා. ඒතරක් නෙවෙයි, තමන් වටා ඉන්න අදෘශ්‍යමාන ශක්තියින්ද, අදෘශ්‍යමාන සත්‍යයන් අතීතගත ඥාතීන් බොහෝ දෙනෙකුත් හරියට අර මිහිරි අඹපල තියෙන ගහකට සත්තු ගිහිල්ලා ඒ ගහේ ඵල ලබාගෙන කුසගින්න පිපාසයෙන් ඉවා ගන්නා වගේ අප වටා සිටින බොහෝ දෙනෙක් පෙනෙන විතරක් නෙවෙයි නොපෙනෙන අයත් බොහෝ දෙනෙක් අපේ මේ ජීවිතේ නැමැති වෘක තුලින් මහා ඵලදරන මේ ජීවිතේ නැමැති වෘක්ෂයෙන් ප්‍රතිඵල ලබා ගන්න. මෙන්න මේ කච්චර පින්නතුනේ අපේ ජීවිතය අපි දිනු කර ගන්නට ඕන. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි විතරක් ඉගෙනගෙන අපේ ගෙදර ලස්සනට තියාගෙන දරුවෝ ටිකට උගන්වන එක විතරක් නෙවෙයි. ඊට වඩා වටිනාකමක් තමයි ජීවිතේ ලැබෙන්නට ඕන. තමන් කරන දේ තුලින්, ඔබේ වචනයෙන් පිටවන වචන තුලින්, ඔබේ ශරීර රූප සම්පත්තිය, ඔබේ ජීවිතය, ඔබේ වාහනය, ඔබේ නිවස, ඔබේ ශරීර ශක්තිය, මේ හැමදේම ඔබ කැප කරන්නට ඕන ලෝකේ වැඩිම පිරිසකට යහපත වෙන විදියට. ඒක තමයි බෝධිසත්ව චින්තාව කියලා කියන්නේ. ඒක තමයි පින්නතුනි මේ ලෝකේ පහළ වෙන සක්විති රජවරුන්ගේ ප්‍රතිපදාව උනේ. සක්විති රජ කෙනෙක් වෙන්න රජතුමා විතරක් ප්‍රතිපත්ති පුරලා බෑ, ඒකට අතටපත් වෙන්න. ඒ සක්විතිමත් පුරනකොට තමන් නිතරම තමන් කරන කුසල දහම්වල අනිත් අය අනුමෝදන් කරවන්නට ඕන. අනිත් අය තේසනා යොමු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම තමන්ගේ මේ ආධ්‍යාත්මික ජීවිතයට ලොකු ජයයක්, ශක්තියක්, සාර්ථකත්වයක් ලැබෙන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපේ ජීවිතේට ආශිර්වාද වෙන්න, අනිත් එක මේ විශ්වයේ සිටින හැම සත්‍යයක්ම තියෙන තුනේ අතීතගත ආත්ම භාවවල අපේම අම්මා තාත්තා වෙලා, දරුවෝ වෙලා, ගුරුවරු වෙලා, සමීපතම ඥාතීන් වෙලා අපිට බොහෝ උපකාර කරපු අය තමයි මේ විශ්වයේ ඉන්නේ. ඒ නිසා අපේ ලොකු යුතුකමක් තියෙනවා. ලොකු වගකීමක් තියෙනවා. ඒක් පිළිගන්න. අන්නේ යුතුකම අපි මේ දහම් මඟ තුල කරන්නට වන තියෙන තුනේ විශේෂයෙන්ම මේ බාහන වැඩසටහන තුළ අපි තේරුම් ගත යුතු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුළ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලෞකික කුසලයේ තුළ අපට වඩන්න පුළුවන් ඉහළම භාවනා කමඨහන ගැන බුදුදහමේ දක්වලා තියෙනවා. සාමාන්‍ය පිරිසකට සතිපුට දානයක් දීමේ ඉඳන් ටිකෙන් ටික පුණ්‍ය කර්මවල ආනිසංස විස්තර කරලා ඉහළම ලෞකික කුසලයේ විදිහට බුදුහම දේශනා කරන්නේ මොකද්ද? අස්තුරු සැනක් ගන්න මොහොතක් හරි මෛත්‍රී භානාව වැඩි වෙනවා. ඒක තමයි පින්නතුනි මේ ජීවිතයේ ඉහළටම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න තමයි. පින්නතුනි අපි මේකෙන් ප්‍රයෝජන ගන්නට ඕන. අද අප මේ පාරිශුද්ධකරණ තාක්ෂණයේ හැම දෙයක්ම පින්නතුනි වැඩිම නොවතින් වසර 10,000ක මිනිස්යාගේ උත්සාහයේ ප්‍රතිඵලයි. ඒක ලොකු කාර්යයක් නෙමෙයි පින්නතුනි. නමුත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්ම කියලා කියන්නේ සාරාංශක කල්පනාක්ෂේක අත්දැකීමක්. මේ අත්දැකීම නිකන් අත්දැකීමක් නෙවෙයි. ඇස් ඉස් මස් වේදන්දී වල කරපු සුවිශාල පරිත්‍යාගයක ප්‍රතිඵලයක් තමයි මේ ධර්ම අනාවරණය කර ගැනීම සහ ඒ ධර්ම ලෝකෙට ලැබීම. අපත් හුඟක් පින්වන්තයි මේ ධර්ම ලැබීම. අන්න එතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන. අපේ එදිනෙදා ජීවිතයේ අධ්‍යාපන ආදී කරුණවලින් ඉදිරියට යන අතරින් මේ තථාගත සද්ධර්මය තුළ ඒ මඟ පෙන්වපු ඉහළම කුසලිය සහ පින කරා යන්නට අපි දක්ෂ වෙන්නට ඕන. සාමාන්‍ය කෙනෙක් පින්නතුනේ මේක දන්නේ නැහැ. ධර්මයේ නොසකු කෙනෙක් ජීවිතේ සතුට ලබන්නේ කියලා එක තමගේ ඥාති ගෙදර කියයි, එයාට ප්‍රදේශෙක කියයි, නැත්නම් සතියන්ට එකතු වෙලා බැලුම් බෝල ටිකක් දිගෑරලා බීම ටිකක් ගෙනල්ලා කියලා එළි වෙනකන් සින්දු ටිකක් කියකින් ජීවිතේ සතුට ලොකු වීදමක් කළා, ලොකු මහන්සියක් වෙලා උදේට නැගිටිනවත් මනක් හදන්නේ අන්තිමට. එවෙන් ලෝකික පින්නතන අපි ඊටාම නිවේ සැනසෙල්ලේ කිසිම වේදමක් නැමැතිව ඇතැම් වෙල විනාඩි 5ක් භාවනා කරලා විනාඩි 2ක් භාවනා කරලා අර සියලුම ශක්තිය ටික අපි උගහ ගන්න. අපි කොයිතරම් ආසනවන්තද? ලෝකයේ අනිත් මිනිස්සු ගමන් බිමන් යද්දී රැකී ආරක්ෂා කරද්දී මුළු ලෝකෙම ගැන හිත හිත රාග ආදී විතරපලින් ඉන්න ලෝකෙක අපි වැඩ කරද්දී සිහියෙන් නොනින් මෛත්‍රී භාවනා කරමින් බුදු ගුණ භාවනා කරමින් අපි කුසල වැඩමින් මේ ගමන පිළිදෙඩට යනවා. අපි කොයිතරම් වාසනාවන්තද කියන්නේ. ඉතින් මෙන්න මේ වාසනාව ලැබුණේ අපි සසර හුඟා පින්කම් කරලා ඒ නිසා මේ ලබාගත් අවස්ථාව අපි කිසිසේත්ම පැහැරෙන්නේ හොඳ නැහැ. ටිකෙන් ටික හරි අපේ හිත දියුණු කිරීම සඳහා අපි කාලය යොමු කරන්න ඕන. අපේ ජීවිතයේ සමස්ත දක්ෂතාවය කියන්නේ මෙතනදී. අපි ලබපු උපාධියවත් මාසිකව ලබන වැටුපවත් දරුවන්ගේ අධ්‍යාපනික සමාජ මට්ටමවත් නෙවෙයි. අපේ සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඔබ තේරුම් ගත යුතු ප්‍රධානම දේ අපේ ජීවිතයේ නියම සාර්ථකත්වය කියන්නේ සතුට. ඒ සතුට කියන්නේ කොයිතරම් දුරට තමා කෙලෙස් වලින් හිත මුදව ගන්නද කියන කාරණේ. කොයිතරම් දුරට කෙලෙස් වලින් හිත මුදව ගන්නද කියන එක තීරණය වන්නේ කරපු දාන ආදී පින්කම් විතරක් නෙවෙයි. කොයිතරම් දුරට හිත කෙලෙසුන්ගේ මුදව ගන්නද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට තමන් සමත සහ විපස්සනා දෙක සඳහා කාලය කැප කරනවාද කියන කාරණිය මත. කොයිතරම් දුරට සමත කුසල අරමුණක බුද්ධානුසතිය, මෛත්‍රිය ආදී මේ කුසල අරමුණක කොයිතරම් වේලාවක් තමන්ගේ හිත ඒ අරමුණක තියාගන්න තමන් දක්ෂද කියන කාරණේ. දවසට විනාඩියකින් පටන් ගන්න ඕනේ. විනාඩිය 2 5 10 15 පැය භාගෙ පොඩ පොඩ වැඩ කරගන්න තමන් දක්ෂද. ඒ වාඩි වෙලා කරන භාවනාවට අමතරව අනිත් වැඩ කරන්දි කරන භාවනාවත් තමන් කරන්න දක්ෂ වෙන්නට ඕන. යම් කෙනෙක් මුණ ගැහුණාම තමන් හිතින්ම හිතන්නේ අසෝපත් වේවා කියලා. මෙහි පරිසරය අනුව good morning කියලා හරි hi කියලා හරි කියන වචනේ. කියන ගමම හිතින් කියන්න සුවපත් වේවා කියලා. තමන් උදෑසන අවදිච්ච මොහොතෙම අද දින මට හමු වෙන සියලුම දෙනා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවස ආරම්භ කරනවා. තමන් පාරියද්දී මුණ ගැහෙනකොට දුරගතනේ කාත් එක්ක හරි කතා කරනකොට හැම වෙලාවෙම යාගෙන මෛත්‍රී වඩමින් කතා කරන්න උත්සාහ කරනවා. යම් කිසි කෙනෙක් ගැන සිහිපත් වෙනකොටම මෛත්‍රියට වඩා එහාට ගිහිල්ලා තමන්ට පුළුවන් නම් මේ කතා කරන කෙනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රෝගලින් නිර්මාණය වෙච්ච දෙයක් කියලා දකින්න පුළුවන් නම් ඔබ තවත් දක්ෂයි. ඒ දෙයින් තැමෙට ඔබට රාගයක් ඇති වෙනකොට ඒක නම් මිය ගිහිල්ලා අර නව සිඹිතකට පත්වන ආකාරය නෝනින් දකින්න. උද්දමාතක විනීලක විපුබ්බක විචිද්දක විකායිතක ආදී වශයෙන් ටිකෙන් ටික ශරීරයේ ඉදමිලා ටිකෙන් ටික ලේසර වැඩිවිලා ගිහිල්ලා ඇක්සකිල්ලක් වෙන විදියට තමන් හිතන දක්ෂ වෙන්න. ඒ අතර තමන් සාමෙන් වාචකට දානේ පූජා කරන වෙලාවක් නම් සංගුණ සීපත් කරන්න. සැරියුත් හාමුදුර ගැන, මුගලන් හාමුදුර ගැන, මහා කාශ්‍යප හාමුදුර ගැන මේ ස්වාමීන් වහන්සේලා තුළ තිබෙන ගුණයන් සිහි කරමින් දානය සෝදානම් කරන්න. ඒ වගේම ධර්ම කාරණයක් මෙහි වෙනකොට සමුපාපස්ස ගාථාව නැත්නම් පටි සමුපාදයේ චතුරාර්ය සත්‍යය ඒ වගේ කරුණා සිහිපත් කරනකොට සමාන වලින් දකින්න මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික දහමක් නේද? මේක ආකාරික දහමක් නේද? මේක ඊපස්සික දහමක් නේද? මේක නොනැත් තමයි සිම් ප්‍රත්‍යක්ෂ කරන ධමයක් නේද කියලා ඒ ධර්මයේ ගුණ සිහි කරන තමන් දක්ෂ වෙන. මෙන්න මේ විදිහට ටිකෙන් ටික පටන් ගන්න මේ මාර්ගයේ පින්නතුනේ අවසාන වෙන්නේ කොතනින්ද? අවසාන වෙන්නේ තමන්ගේ හිතට කොයි සිතුවිල්ල ආවත් තමන් දක්ෂ වෙනවා. කුමක් මතක් වුණත් තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ඇඟේ තියෙන රෝගේ වෙන්න පුළුවන්. මොකක් සිහිපත් වුණත් තමන් දක්ෂ වෙන්න මේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි සිතුවිල්ලක් කියන්නේ. ඒ සිතුවිල්ලක් තනියෙන් තියෙන දෙයක් නෙවෙයි, තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක එකතුවක් කියලා හිතන්නට ඔබ දස්සන. මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය දකින තැනින් අවසානයේදී තමන් හිත එකඟ කරගන්න දක්ෂ වෙන්නට ඕන. අර මොල් ටික ඔක්කොම කරන්නේ මෙතෙන්ට එන්න පහසුව සල්සා ගන්නයි. බහන විතරක් නෙවෙයි. ඔබ මේ සෙල්ලකට දාන දෙනවා නම් ඒක දෙන්නෙත් මේ පහසුවට ගන්න. ඔබ බණහන්නේත් ඒකට. ඔබ අම්මට තාත්තට සලකන්නේත් ඒකට. ඔබ දරුවන් ඉවතු කණ්ඩික කරන්නේත් මේකට. දරුවන්ගේ ඉවතු කණ්ඩික විතරක් ඉවර කරලා නිකන් ඉන නෙවෙයි මේක කරන්නේ. ඒ හැමදේම කළා ඔබ බලාපොරොත්තු වන්නේ අවසානයේ දුකෙන් නිදහස් වෙන්න. අවසානයේ දුකෙන් නිදහස් වීම කියන එක තීරණය වන්නේ අනිත්‍යතාවයේ තමන් කොයි තරම් දුරට සිහි කරන්න දස කෙනෙක් වුණාද කියන කාරණේ මත. Now we are discussing the Buddhist meditation techniques. According to Buddhism, all Buddhist doctrines can be included into two. One of them is Samatha Bhavana or concentration meditation. The other one is insight meditation or Vipassana Bhavana. When we practice concentration meditation, we purify our mind from greed and anger. And also we train our mind to live in the present moment. Finally, we contemplate on impermanence. It means Vipassana Bhavana. When we think something, we train to our mind to contemplate on impermanence. Whatever we think at the moment, everything happens at the moment. They are impermanent. It means whatever we experience at the moment, when we see something, when we hear something, when we smell something, whatever we experience through these six senses, the experience arises at the moment. That present experience didn't come to the present from the past. The present experience will not go to future from the present. The experience that we receive at the moment arises and ceases at the moment. This is the ultimate truth, ultimate reality that Buddha explained. If we can focus on this reality at the moment, our mind is not fixed in outside persons or things. At the moment, we are free from suffering. The reason is that we don't depend on outside. Whenever we depend on outside, it means anybody can change our mind. Outside persons and things, they can disturb our peace of mind if we depend on outside. All Buddhist doctrines focus on how we make an unshaken mind, how we liberate from suffering, how we make a free mind. At the moment, we depend on outside. Our liberation completely depends on how far we are clever to reflect on impermanence. Impermanence of our mind and body. This is the final goal of Buddhist meditation techniques. But at the very beginning, we practice loving kindness meditation, metta bhavana, contemplating on the qualities of the Buddha, Buddhanusati, breathing meditation. These are the techniques that we use to concentrate our mind and purify our mind from negative thoughts, unwholesome thoughts such as greed, anger and delusion. එතකොට අපි දැන් මෙතෙන්දී විශේෂයෙන්ම බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාවත් වඩලා අපේ හිත තැම්පත් කරගෙන ඒ තැන්පත් කරගන්නා හිතින් ටිකෙන් ටික නුවණ දියුණු කරන විදිහට අපේ හිත වඩනටයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. තින් පින්නතුනේ සඳහා සූදානම් වෙන්න. Now we are going to practice meditation. First of all, we start meditation with concentration meditation and then we transfer it to insight meditation or Vipassana meditation. Here, we contemplate on Buddha's qualities. By the power of the contemplating on the qualities of the Buddha, we wish all the people in the world. We spread our energy to others. We bless all of them who are around us. and we practice loving kindness meditation throughout contemplating on Buddha Anusati or the qualities from the Buddha. අපි මෙතෙන්දී මුලදී බුදුහාඳුරන්ගේ බුදු ගුණ සිහිපත් කරලා ඒ බුදු ගුණ බලයෙන් ලෝකයේ සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරලා මෛත්‍රී භාණ්ඩ ගිහිල්ලා ඒ මෛත්‍රී භාවනාවෙන් ලබා ගන්නා වූ මානසික ඒකාග්‍රතාවය තුළින් අපේ හිත ලෝකෝත්තර කුසලයේ තුල සමාධිමත් කරගන්නට අපි උත්සාහ ගන්නවා. හොඳයි. පින්නතුන් පහසෙන් සරල ඉරියව්වක වාඩි වෙන්න. තමන්ගේ ශරීරය සැහැල්ලු කරගන්න. Please relax your body and keep your right hand on the left hand and close your eyes gently. My body posture from legs to head. My legs, knees, hands, belly, shoulders, neck and head. I am sitting in a very pleasant, calm environment. Everything is prepared for my inner peace. I pay my gratitude to the people, those who have arranged these facilities for my inner peace. Now I keep my attention around the nose or upper lip and I keep my mind in the present moment. I don't think my past or future. I completely keep my attention in the present moment. Now I am going to contemplate on the qualities of the Buddha. I imagine Buddha's very beautiful, pleasant image or statue. The Supreme Buddha is in front of me. I contemplate on his noble qualities. The Supreme Buddha developed his mind to the maximum level with loving kindness and wisdom. I think his noble qualities. By contemplating on his noble qualities, I concentrate my mind. I think his noble qualities one by one from Arahant to Bhagava. By thinking Buddha's noble qualities, acquiring spiritual energy, I spread those energies to all over the world and I practice loving kindness through Buddha Anusati or contemplating on the qualities of the Buddha. භගවතු අරහං බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහම් බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Arahant, worthy, may all beings in the world be well, happy and peaceful. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, සම්මා සම්බුද්ධ supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijñācharana සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, විද්‍යාචරණ සම්පන්න endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. Bhagavato සුගත බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. by the power of the quality of the Buddha, Sugata, well born, may all beings in the world be well, happy and peaceful. Bhagavato lokavido bunda guna tejena sambe santa bhavanto soketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සෝපත් වෙත්වා. By the power of the quality of the Buddha, Lokavidu, Lord of the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato anuttara purisa dhamma sarati bunda guna tejena sambe santa bhavanto soketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, අනුත්තර පුරිස ධම්ම සාරති, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato santa deva manussanam bunda guna tejena sambe santa bhavanto soketanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සද්ධා දේව මනුස්සානම් සම්බුදු ගුණ තේජසින් ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Saddha Deva Manussana, the supreme teacher of gods and men, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bunda Bunda Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, Buddha, enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Bunda Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. By the power of the quality of the Buddha, exalted, may all beings in the world be well, happy and peaceful. Bhagavato අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of uncountable qualities of the Buddha, may all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings at this temple be well, happy and peaceful. May all beings in this city, Pasadena, be well, happy and peaceful. May all beings in this county, Los Angeles, be well, happy and peaceful. May all beings in this state, California, be well, happy and peaceful. May all beings in this country, the U.S., be well, happy and peaceful. May all beings in this continent, America, be well, happy and peaceful. May all beings in this planet, the Earth, be well, happy and peaceful. may all beings in the solar system be well, happy and peaceful. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May all beings in this universe be well, happy and peaceful. May all beings in this entire world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I spread my loving kindness to everyone in the world. I see the world like my children, like my family. I am friendly with everyone. My mind is filled with compassion and loving kindness. I wish all of people in the world may all beings be well, happy and peaceful. Lovasi sielu satyam එකම දරු පෙළස්සේ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පදනවා. හැම කෙනාම මගේම දරුවන් මගේම ඥාතීන් සේ හිතලා ඒ හැම දෙනාම සුවපත් වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ගත වුණු හැම මොහොතක් තුළම මගේ කය වේගෙන් වෙනස් වුණා. මගේ හිතත් වෙනස් වුණා. මේ හැමදේම වෙනස් වීමේ ස්වභාවය යුක්තයි. හටගෙන නිරුද්ධ වීමේ ස්වභාවය යුක්තයි. අනිත්‍ය ස්වභාවය යුක්තයි. මේ අනිත්‍යතාවයේ මා හොඳට නුවණින් දකිනවා. Every moment my body changed, my mind also changed, everything is subject to change, everything is impermanent, every moment my body changes, my mind also changes. Everything is impermanent. Everything is impermanent. My eye is impermanent. Forms are impermanent. Ear is impermanent. Sounds are impermanent. Nose is impermanent. Smell is impermanent. My tongue is impermanent. Taste is impermanent. Body is impermanent. Feelings are impermanent. Mind is impermanent. Mental formations are impermanent. Everything is impermanent. Every moment, these senses arise and immediately they cease. I can't control their impermanence. I can do only thing reflecting on this reality impermanence. I am only a seeker. I am not the owner of these senses. These internal senses and external objects every moment arise with the conditions, they immediately cease when conditions separate. Every moment, my senses arises with the conditions, they immediately cease. I see only thing which happens in my life is that arising and ceasing of my senses. Every moment, these senses arise and cease. I see this process which happens every moment very clearly and wisely. I always keep my attention in this reality with mindfulness. Every moment, my mind arises and ceases. I have only thing in my entire life is that the present thought. My entire life is the present thought. That present thought arises at the moment, that ceases immediately. Mind is impermanent, mind is impermanent. Mind is impermanent. Mind is impermanent. Mind is impermanent. My mind is not alone. It is with other four things. Five aggregates. Every moment arise senses. Rupa, forms, Vedana, feelings. Sanya, perception, Sankara, mental formations, Vijnana, consciousness. These five things every moment together arise with the conditions. They immediately cease when conditions separate. My entire life is arising and ceasing of these five aggregates. My entire life is these five aggregates. The nature of these five aggregates is that impermanence, arising and ceasing at the moment. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. This is the nature of these five aggregates. This is the reality in my life. I realize and discover this reality which happens to my life every moment. My entire life is arising and ceasing of these five aggregates. Mage samasta jeevitayama kiyala kiyanne roopa vedana sanya sankhara vinyana kiyana me skandha panchakeyi hata ganeema maha nirodhe pamanai. මා කුමක් කළත්, මා කුමක් හිතුවත්, මා කුමක් කිව්වත්, ඒ හැම දෙයකම යථාර්ථය තමයි. ඒ හැම දෙයකම යටින් තියෙන සත්‍ය තමයි. මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය. ඒ හැර මට කියා ගත හැකි නිත්‍ය සැප ආත්ම කිසිවක් මේ විශ්වය තුල නැහැ. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ හැම මොහොතකම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත් නිරුද්ධ වීමත්. මගේ හිතට එන හැම සිතුවිල්ලක්ම කියන්නේ ස්කන්ධ පංචකයේ පෙර පසු නොවි හටගෙන නිරුද්ධ වීමක් පමණක් බව මා මනමින් පසක් කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. Mind is impermanent. Mind is impermanent. Mind is impermanent. My mind is completely focused on this reality, reflecting on impermanence. My mind doesn't depend on anything or anyone in outside. I completely reflect on this impermanence. I am living in wisdom. I depend on my wisdom, reflecting on impermanence. I have no any attachment or detachment or ignorance with anyone or anything. මගේ හිත සම්පූර්ණයෙන්ම ඇලීමෙන් ගැටීමෙන් හා මුලාවෙන් මිදුණු හිතක් මම ඇති කරගන්නවා. මම සම්පූර්ණයෙන්ම මේ අනිත්‍යතාවයේ දකින්න ඉන්නවා. හැම මොහොතකම මේ වර්තමාන සිතුවිල්ලෙහි හටගෙන නිරුද්ධ වන ආකාරය මම මනරමින් පසක් කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ අනිත්‍ය බව නිසාම දුක හෝ අසතුටිතර බව හට ගන්නවා. ඒ වගේම මේක අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට කරන්න පුළුවන් එකම දේ මේ යථාර්ථය නුවණින් දකිමින් වාසය කිරීම පමණයි. මේ යථාර්ථය මා දකින පමණට අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ජීවිත යථාර්ථය මට මනෙන් පසක් වෙනවා. ඒ අවබෝධය සමගම ලෝකේ කිසිවක් සමග මගේ දැඩි ඇලීමක් හෝ ගැටීමක් හටගන්නේ නැහැ. මා සියල දෙස උපේක්ෂා සාගතව සංසුන් මනසින්, අකම්පිත මනසින්, නොසෙල් වෙන මනසින් දකින්නට මා හුරු වෙනවා. අටලොව දහම අභියස වෙනස් වෙන ලෝකයේ තුල අකම්පිත මනසක් ඇති කර ගන්නට මා දක්ෂ වෙනවා. Among the changing world, I am clever to make an unshaken mind. I live in equanimity. I have no any attachment or detachment when I see this reality. I realize only thing which is impermanence that happens to my body and mind always. මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය දැකීමයි නිවීමට මඟ, නිදහසට මඟ, නිවනට මඟ. නිවතුමු මාවතේහි රහතන් වහන්සේලා වැඩිය මගේ මමත් සාර්ථ ගමනින්, සංසුන් ගමනින් කෙමෙන් පියවර තබනවා. ඒ උතුම් රහතන් වහන්සේලාගේ මග මාත් ස්පර්ශ කරමින් දිනෙන් දින මා මේ මාවත තුළ දුකෙන් නිදහස් වෙමින් ඉදිරිය කරා පියවර නගනවා. මා ලබා ගත්තා වූ මේ දුර්ලභ මිනිස් ජීවිතයට මා උපරිම වටිනාකම ලබා දෙනවා. මගේ ශරීරයේ වෙනස් වීමෙහි හෝ බාහිර කිසිදු දෙයකදී වෙනස් වීමකදී කිසිවිටක කම්පාවකට නොමින විදිහෙහි ශක්තිමත් නොසෙවෙන අකම්පිත මනසක් ඇති කර ගන්නට මා හැම මොහොතක්ම කැප කරනවා. ඒ සඳහා මා ලබාගෙන තියෙන සියලු ශක්තිය, අධ්‍යාපනය, ධනය, රූප සම්පන්නිය, නිරෝගී බව සහ මේ උතුම් මිනිස් දිවිය මා උපරිම ලෙස කැප කරනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි අනාත්මයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ හේස මංගෝ විසුන්දියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්දේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදු සාදු සාදු. අද මේ පොන් පොහොදා භාවනාව පුහුණු කරන අවස්ථාවේදී අප සමථ සහ විදර්ශනා කියන භාවනා දෙක පුහුණු කරපු අවස්ථාව අප කුමන ආකාරයෙන් භාවනාව පුහුණු කළත් කොයිතරම් වේලාවක් ඒ සඳහා කැප කළත් අපි කලින් වන පියවර මේකයි. අපිට බුදුගුණ භාවනාවෙන් ආරම්භ කරන්න පුළුවන්, මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න පුළුවන්, ආනාපානසතියෙන් පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ධාතු මනසකාරයෙන් පටිවිආපෝසේජෝ වායෝ පිළිමිනේ කරන්න පුළුවන්, නැත්නම් කබලිකාර ආහාරය අපි ගන්න ආහාරයේ අසුබවාමිනේ කරන්න පුළුවන්, තමගේ ශරීරයේ තියෙන දෙදෙස් ගුණපගැනීමේ කරන්න පුළුවන්, ධම්මානුස්සතියේ ධර්මයේ තියෙන ස්වාධාතාදී ගුණ මෙනෙහි කරන්න පුළුවන්, සංඝයාගේ සුපටිපන්නාදී ගුණ සිහි කරන්න පුළුවන්, ජීවිතං අනේතං මරණානේතං කියලා මරණස්ති වඩන්න පුළුවන්, කරුණා භාවනා වඩන්න පුළුවන්, මුදිතා භාවනා වඩන්න පුළුවන්, උපේක්ෂා භාවනා වඩන්න පුළුවන්, කසින වඩන්න පුළුවන්, පඨවි ආපෝ තේජෝ ආලෝක ආකාශ නීල පීත වදාත මේ ආදී වශයෙන් කුමන භාවනා කමඨහනක් සමත වශයෙන් අපි වැඩුවත් ඒ සමතය තුළින් හිත එකඟ කරගෙන ඒක කරගන්නා ඔස්සිතින් මේ අපේ ජීවිතයේ සිදුවන යථාර්ථය අනිත්‍යතාවයේ පසක් කිරීමයි අවබෝධ කර ගැනීමයි බුදුහාමුදුර අපට දේශනා කරපු මාවතට. මේ ධම්මගේ ඉන්න පින්තුනේ අපට දෙපැත්තකින් ජීවිතේට ආනිසංස ලැබෙනවා. එකක් තමයි මේ ධම්මගේ ඉඳීම තමයි මේ ජීවිත කාලේ අපට ලබා ගන්න තියෙන පහසුකම් ටික. ලබා ගන්න තියෙන ඉහළම ක්‍රමයක් මේකයි. අනිත් පැත්තෙන් අපට නොයෙක් විදිහේ කරදර කම්කටොළු ජීවිතේ දෙනකොට ඒවට සාර්ථකව කම්පා නොවී මොහොන දෙන්නට පුළුවන් ශක්තිය ඇති කරගන්න තියෙන එකම ක්‍රමයක් මේක. අනිත් පැත්තට තියෙනතරි ටිකෙන් ටික අවිද්‍යාව දුරු කරගෙන ප්‍රඥා ආලෝකය ලබන්න තියෙන මාර්ගයක් මේක. ඒ නිසා වෙනතුනි අප මේ ධර්මවල තුල ඉන්නවා නම් අපි මේ ලෝකයේ ප්‍රයෝජන ඉහළම ප්‍රයෝජන ගන්නයි බවට අපිපත් වෙනවා. විශේෂයෙන් මේ වගේ සමාජයක අපි ඉන්නකොට අපි අධ්‍යාපනයේ ඉදිරියටම අනුසාර කරනවා. දැන් ඔබ ඇතැම් විට උපාධි මට්ටමේ ගන්න පුළුවන් ඉහළම උපාධි ගන්නවා වැඩ ඉන්නවා. ලබන්න පුළුවන් ඉහළම කීර්තිය ඔබ සමාජ මට්ටමේ ලැබුවා. ඇතැම් විට ඉහළම රැකියාවල් ධනය ඔබ ලබනවා. ඉහළම තාක්ෂණය සුගෝභෝගී වාහන ඔබ පරිහරණය කරනවා. ඒක අපි ලබන්න ඕන. ඒක ඔබ උත්සාහයෙන් ලැබපු ගමන් අනිත් පැත්තෙන් ඔබ දක්ෂනෝතින් මේ ධර්ම ආනිසංස ලබා ගන්නට අප මේ ලෝක දෙකම ජයගත් අය වටපත් වෙනවා. ඇතැම් විට අනිත් අය බුදුදහම අහන්නට අවස්ථාවක් නොලැබෙන අය ඇතැම් විට බුදුදහම ඇහුවත් ඒකේ මේ අනුපිළිවෙල ගැඹුරු යථාර්ථය අහන්නට තරම් වාසනාවක් නැති අයද මේ භාගය ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ මේ වාසනාව ලබන්නේ මේ ජීවිත කාලයේ ඔබේ තියෙන සත්පුරුෂකම් වගේම සසර ජීවිතවලදී ඔබ ලබපු කරපු පින්කම් කරපු ප්‍රාර්ථනාවල ආනිසංස විදියට. ඉතින් අන්නේ ධම්මද තුල අපිට කියන්නේ ඉදිරියට යනවා නම් ඒක තමයි අපේ ජීවිතයට ලබා දෙන උපරිම වටිනාකම ගෞරවය. අපි ඉපදේ කරන්නේ අපි මෙලොවට ගැනකදරපු අම්මලට සාස්ත්‍රයට අපි ඉගෙනගත්තු පාසලට තමන් අධ්‍යාපනය ලැබු විශ්වවිද්‍යාලයට ඒ හැම දෙයකටම ලබා දෙන ඉහළම ගෞරවයක් මේකයි. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් ඉතා දිගු කාලයක් කරපු කැපවීමට අපි කරන සත්‍යපකාරයක් මේක. තවත් පැත්තකින් මහා සංඝරත්නය වසර 2600කට අධික කාලයක් ඉමහත් කැපවීමෙන් පරිත්‍යාගයෙන් මේ ධර්ම රැකගෙන ඉවර කරපු ඒ මහා සේවය කරන කෘතෝපකාරයක් නෙවෙයි ප්‍රතිපකාරයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි හැම සත්‍යකුගේම ජීවිතයේ ඉහළ මිලක්කය දුකෙන් නිදහස් වීමත් සැපයටපත් වීමත්. ඒ සඳහා ලෝකේ බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. ඒකන්න බොහෝ දේවල් වලින් අන්තිමට සැප හොයාගෙන ගිහිල්ලා එයාට තියෙන සැපයක් නැති වෙන එකයි වෙන්නේ. ඒකට හේතුව තමයි මේ බොහෝ දෙනා සැපේ බලාපොරොත්තු වෙන බාහිර කුත්‍යයන්ගේ. නැත්නම් එයා සතුට සැනසීම බලාපොරොත්තු වන්නේ තමන්ට මේ ලැබෙච්ච භෞතික ශරීරයෙන්. මේ දේවල් වෙනස් වෙද්දී අර බලාපොරොත්තු සිහින අපේක්ෂා බිඳ වැටෙනවා කියන එක. යතින් දියුම්ගේ ලැබුණු අධ්‍යාපනයවත් උපයා තියෙන ධනයෙන්වත් තමා ඒකරාශී කරගෙන තියෙන ඥාතීන් වින්වත් මේ කඩා වැටෙන මානසික වැටීමට පිළිගන්න ගන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රදේශනා කළේ අත්ථ දීපා බික්කවේ විහෙරතාත් සරණ ඥාන සරණ. අපේ සිතම තමන් පිළිසරණක් කරගන්නට ඕන දිවිනක් කරගන්නට ඕන ඥාන සරණ. වෙන සරණක් අපිට නැහැ. ධම්ම දීපා බික්කවේ විහෙරත ධම්ම සරණ. ධර්මයෙන්ම පිළිසරණක් කරගන්න. ධර්මයේ දිවිනක් කරගන්න. ඥාන සරණ. වෙන සරණක් නැහැ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ දරුවෝ වෙනුවෙන් ඔබ කොච්චර කැපවීමක් කළාද? කොච්චර සිහින බලාපොරොත්තු ඔබට තිබුණද? අද ඒ දරුවෝ ඔබේ ළඟවත් ඉන්නවද? අද ඔබ ආශා කරන ළමක් යමක් තියෙනවා නම් ඔබේ ගෙදර වෙන්න පුළුවන්. ඔබේ මුණුබුරා වෙන්න පුළුවන්. ඔබේ රූපේ වෙන්න පුළුවන්. ඔබේ රැකියාව වෙන්න පුළුවන්. ධනෙ වෙන්න පුළුවන්. අද ඔබ බලාපොරොත්තු තියාගන්න දේ පිළිතුරුනි ඒක ඇසි පිය ගන්න මොහොතෙන් ඔබට හිමි වෙනවා. අන්න ඒ වෙලේ ලෝකෙට තමයි බුදුහාමුදුරුවෝ අපට සැබෑ රැකවරණයක් පිටක් සලසා ගන්න මේ මාර්ග දේශනා කළේ. ඒක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි. ඒක දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලැබෙන දෙයක් නෙවෙයි. ඒක මේ ජීවිත කාලය තුළදීම මේ ධර්ම වඩන මොහොත තුළම ලැබෙන ප්‍රතිඵලයක්. ඒ නිසායි මේ ධර්මයේ කියන්නේ සංදීප්තිකෝ අකාලිකෝ කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක මරණාසන්න මොහොතේ සැනසීමක් ලැබෙන දෙයක් කියලා. නැත්නම් මරණයෙන් පස්සේ මේ දුක් ටික ඔක්කොම ඉවරලා ඊට පස්සේ අමුතු ලෝකයට යන සමහරක් ප්‍රාර්ථනා කරනවා. නමුත් තේරෙන්නේ බුදුදහම කියන විශේෂත්වය තමයි මේ ජීවිතය ගත කරද්දී මේ මොහොත තුලම තමයි මේ එක්ස්පීරියන්ස් එක ලබන්න පුළුවන්. ඔබ හිත තැම්පත් කරන මොහොතේම ඔබ මේ මොහොත තුලම නිවන් දැක්කා වගේ. මේ මොහොත තුලම ඔබ දුකෙන් නිදහස් වුණා වගේ. මෙන්න මේ අත්දැකීම ළමන්නට ඇතුළතදී බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි. මේ ධර්මඟ අසන්නට, ධර්මඟ අනුගමනය කරන්නට ඔබට මේ පහසුකම් ටික ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා. පහසුකම් ටික ලැබිලා තියෙනවා. මේ වටා පිටාව ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් අපේ උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඔබ බැරිලා මෙතන වාඩි වෙනකොට ඔබ ඇන්නෙන්න කලින් හදන්න පුළුවන් වාසෝ දරණනාරේ කියලානේ. නමුත් ඊට වඩා බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් සෝදානම් කරලා තියෙන මේ හැමදේම ඔබට දෝවිලි පොදක්වත් ඇඟේ නොගෑවෙන විදිහට ඊටාම පහස්යෙන් මේ පරිසරය සකස් කරලා දෙන්නට බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් කැපවීම කරලා තියෙනවා. ඒක නිකන් ලැබිච්ච දෙයක් නෙමෙයි, ඒක ඔබේම පිනට ලැබිච්ච දෙයක්. අනිත් අය මේ ඔබට පහසුකම් ටික ලබා දීලා එයත් පින් කරගන්නවා. ඒ නිසා අප එය වෙනුවෙන් කරන ලොකුම ප්‍රතෝපකාරය තමයි මේ දහම් මඟ පුළුවන් තරම් අපි අසා දැනගෙන දිනපතාම අපි මේ දහම් මඟ ඉදිරියට යන්නට ඕන. මේක කල් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි. මේක දරුවන් ලොකු වෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි. මේක අපි අමතාත නිරෝගී වෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි අපි. මේ ලැබෙච්ච මුල්ම අවස්ථාවේ අපේ ළඟම ඥාතීන් සමග අපේ දුව දරුවන් සමග අපි මේක පිළිපදින්නට ඕන. හෙට දවස වෙන විට අපේ ළඟම ඥාතියේ ජීවිතයෙන් සමගන්න පුළුවන්. තමන්ට වඩා වැඩි කෙනෙක් විතරක් නෙවෙයි. තමන්ට වඩා බාල කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන් වෙන්න පුළුවන්. තමන්ගේ මොනගුරු මිහිපිරිය වෙන්න පුළුවන්. හෙට දවසේ ඒ ජීවිතයෙන් සමගෙන ඉන්න පුළුවන්. ඇතැම් විට හෙට දවස තුල තමන්ට නැගිටින්න බැරි මට්ටමේ සිහිය නැති මට්ටමේ අනතුරකට පත්වලා හැඳකට ඉන්න පුළුවන්. ඉවෙන් ආවෙනිසින් ජීවිතයක් මේ ගත කරන්නේ. එහෙම වෙන්නේ නැහැ කියලා අපි කාටවත් සාධිකයක් දෙන්න බෑ. අන්න එවැනි ලෝකෙට අපට ලබා ගන්න පුළුවන් ඉහළම රැකවරණය, ඉහළම පිළිසරණ තමයි මේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාවේදී ඒ ධර්ම තුළ අපි උපරිම ප්‍රතිඵල ලබන්නට ඕන. අපි ඒ ධර්මයේ යන ගමන් අපේ ආදරණීය දරුවන්ට, සමීපතම ඥාතීන්ට විතරක් නෙවෙයි නොපෙනෙන අනිත් සත්‍යයන්ට මේ ධර්ම තුලින් දෙන්න පුළුවන් උපරිම උපකාරය අපි කරන්නට ඕන. ඒක අපේ ධර්මමගට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා මේ ධර්මමග තුල දිනෙන් දින ඉදිරියට යන්නට අපි අදිස්ත්‍රාණ කරගනිමු. ඔබ දිනපතා සිදු කරන දාන ආදී දෙන්නාම මෞඛ්‍යයන්ට උපස්ථාන කිරීම ආදී යුතුයකම් ඔබ රැකිරක්ෂා ආදී කිරීම තුලින් ඔබ කරන බලකීම් මේ හැම දෙයකින්ම උකහා ගන්නා වූ ශක්තිය, කුසල බලය, ආනිසංස මේ සියල්ලක්ම තුළින් නිරෝගී භාවය, දිගාසික සම්පත්තිය, රූප සම්පත්තිය ආදී මේ දේ දිනෙන් දින වර්ධනය කරගෙන ඒ සියලුම ශක්තියෙන් මේ ධර්ම තුළ ඉදිරියට යන්නට අපි ශක්තිය කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසික සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පඤ්චනිද්දුක්ඛං භයං පඤ්චනිබ්භයං සෝකං පඤ්චනිසෝකං වන්තු සංදේති පාණිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සාදු සාදු සාදු හැම දිනාටම සර්වන් සරණයි.